ආණ්ඩුව ඇමතිකම් බාර අරගෙන ආණ්ඩුවට එකතු වෙන්නේ කියලා ඉතාම තදින් බල කරා. අපි මුලදීම කිව්වේ නෑ නෑ අපි විපක්ෂයේ ඉඳගෙන ඔබතුමාගේ මේ වැඩ කටයුතු වලට උදව් කරන්නම් කියලා. හැබැයි එතුමා මේ 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ජිනීවා ප්‍රශ්නයත් බේරගන්න මේ ප්‍රධාන පක්ෂ දෙක මගේ දෑතේ මගේ ආණ්ඩුවේ සිටීම ආයෝගික සිටීම ඉතාම අවශ්‍ය කාරණයක් කියලා ඊට පස්සේ ඒක පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකමතිකව අපේ සම්මත කරලා අපි මේ ඇමතිකම් ගන්න එකඟ වුණේ. ඉතින් ඒක මේ සතුටින් කරපු එකක් නම් නෙවෙයි. ඉතින් මේ අපි කැමති මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන වෙලාවක විපක්ෂයේ ඉන්න.